පින්වතුනි, පසුගිය කාලේ ඒවාගේ මේ වෙනකොටත් පැතිරී යන මේ වසංගතයේ මුල් කරගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය පරලෝ ගියා. මේ කොරෝනා වසංගතය මුල් කරගෙන. ඉතින් ඒ විතරක් නෙවෙයි, අපි විටින් විට පැහැදිලි කළා ලෝක ඉතිහාසයේ සමහර වසංගතවලදීන් ලෝක ජනගහනයෙන් 4/5ක් මැරිලා තිනවා වසංගතවලින්. ඒ වගේ භයානක වසංගතය තමයි කළු මරණය කියන්නේ. ඇඟේ කළු පාට පුල්ලි දාලා එහි සැරව බිබිලි හැදිලා පුපුරලා ඒකෙම මැරිලා යන, ඒ වගේම ඇද්දුම ගතිය හැදිලා උසම ගන්න අමාරුවෙන් මැරිලා යන රෝගියෙක් ඇති වුණා, කළුණ රෝගී. එතකොට මේ කළු මරණය කියන එකෙන් සාමාන්‍යයෙන් ලෝකයේ පුරා සංඛ්‍යාත්මක වශයෙන් ලක්ෂ 2000කට ආසන්න ප්‍රමාණයක් මෙල්ල තියෙනවා. සමහර වසංගතවලදී ලෝක ජනගහනයෙන් 4/5ක් මෙල්ල තියෙනවා. සමහර වසංගතවලදී ලක්ෂ 1000, ලක්ෂ 10, 15, ලක්ෂ 500, ලක්ෂ 800 ඔය වගේ මිනිස්සු මෙල්ල තියෙනවා. මම මේ කාරණාව මතක් කළේ, දුර්ලභව තමයි මිනිස්සෙක් කියලා උපදින්නේ. ඉපදිලා ඔහම මැරෙනකොට අපිට මේ පින්වතුන්ට හිතලා නැද්ද ඔය මැරෙන්නේ කාලෙටද අකාලෙටද කියලා? අපි බොහෝ විට කතා වෙනවා අඩු වයසින් මැරුණත් ඉතින් ගෙනාපු ආයුෂ ඉවරයි කියලා කියනවා. ගෙනාපු ආයුෂ ඉවරයි කියන තැන ඒ වචනේම තියෙනවා දීර්ඝායුෂ වින්දා කියලා. කියන්නේ යා ගෙනාපු ආයුෂ ඉවරයි කියලා අපිත් කියනවනේ. දැන් ওই ගෙනාපු ආයුෂ කියන එක හරිද කියන ප්‍රශ්නේ තමයි අද කතා කරන්නේ. ඇත්තටම මිනිසෙක් මව කුසේ මැරෙනවා නම් එයා ඒක ගෙනාපු ආයුෂද? ඊළඟට පුංචි ළමයා කාලේ මැරෙනවා නම් ඒ එයා ගෙනාපු ආයුෂද? ඊළඟට තරුණ කාලේ මැරෙනවා නම් වැඩිහිටි කාලේ මැරෙනවා නම් ඒ ගෙනාපු ආයුෂද කියන ප්‍රශ්නේ තමයි අද කතා කරන්නේ. කාල මරණයි අකාල මරණයි. ඊළඟට ඊට අමතරව සුනාමි කරදර, ජල ගැලීම් වලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරෙනවා. බඩගින්නෙන් පිපාසයෙන් මැරෙනවා. අප්‍රිකානු රටවල, ඉතියෝපියානු රටවල ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, සාමාන්‍යයෙන් කෝටි 20කට අධික ජනගහනයක් ඉන්නවා ආහාර නැතුව. ආහාර නැතුව කෝටි 20කට අධික ජනගහනයක් ඉන්නවා. ඒ ආහාර නැතුව ඇඟ ඇට සැකිල්ලක් වෙලා මැරිලා යනවා. ඊට පස්සේ මැරෙන ජනයාගේ මස් කාලා ඒ ප්‍රදේශවල උකුස්සන් ගිජු ලිහිණියන් සත්තු සිව්පාව යැපෙන්නේ මිනි මස් කාලා. සමහර බඩගින්නෙන් පිපාසයෙන් සිටින රටවල්වල පිදුරු කාලා හැදෙන ගවයන් පිටිපස්සේ යනවා. ගවයන් ගොම දානකල් ඒ ගවයන්ගේ ගොම වර්චස් කණ්ඩ එයින් යැපෙනවා. පිදුරු කාලා හැදෙන ගවයෝ පිටිපස්සේ යනවා මුත්‍රා කරනකල්. ඒ මුත්‍රා බීලා ජීවිතය ගත කරනවා. මේවාගේ ජනී ජනයා මේ මනුස ලෝකයේ සිටින බව ඔබ දන්නවා. ඊට පස්සේ යුද්ධ කලකෝලහල වලින් පසුගිය කාලේ ඔය ආරම්භ වන රටවල් අතර යුද්ධවලදී ජනී ජනයා මැරෙනවා. එතකොට මේ මැරෙන ජනතාව ගෙනාපු ආයුෂත් එක්කද ඔය මැරෙන්නේ කාලෙටද අකාලෙටද? අපිට අපේ මරණේ කාලෙට තියෙන මරණයක්ද අකාලෙට තියෙන මරණයක්ද? මෙන්න මේ කාරණාව තමයි අද මේ හෝරාව ඇතුළත දහං කතිකාවතට අපි ලක් කරන්නේ. මේ ගැන විස්තරයක් තියෙනවා. කාරණා දෙකකින් මම විස්තර කරන්නට කල්පනා කළා. එකක් තමයි නාගසේන මහරහතන් වහන්සේ විස්තර කළා තියෙන දහං විග්‍රහය. අනිත් එක ජාතක පාළියේ බුදුරජාණන් වහන්සේත් විස්තර කළා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ දහං අර්ථය මස්තක ප්‍රාප්ත කරන්න සිළුමිනසේ පළඳන්ට පසුවට තබා අපි මේ දහං කතාවට ප්‍රවේශ වෙමු. නාගසේන මහරහතන් වහන්සේගේ දහං අර්ථ විග්‍රහයෙන්. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජ්ජුරුව අහනවා, මිලිඳ රජ්ජුරුව, ස්වාමීනි, මේ උපන් සත්වයාගේ මරණ, මේ මිනිස් ලෝකේ ඉපදෙන අයගේ මරණ ඔක්කෝම කාලෙට සිද්ධ වෙන මරණද අකාලෙට සිද්ධ වෙන මරණද කියනවා. රජතුමනි, කාලෙටත් මරණ සිද්ධ වෙනවා, අකාලෙටත් මරණ සිද්ධ වෙනවා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා, ස්වාමීනි කොහොමද ඒ? ඊට පස්සේ කියනවා රජතුමනි, ඔය අඹ ගහක් ගමු. අඹ ගහක ගෙඩි හැදුනට පස්සේ ඔක්කෝම ගෙඩි කාලෙටද වැටෙන්නේ අකාලෙටද? ස්වාමීනි, කාලෙටත් වැටෙනවා අකාලෙටත් වැටෙනවා. ඒ තමයි ඉදුණු ගෙඩිත් වැටෙනවා, ඉදෙන්ඩ තියෙන ගෙඩිත් වැටෙනවා, පොඩි ගෙඩිත් වැටෙනවා, පුලඟෙනුත් වැටෙනවා, පණුව ගහලත් වැටෙනවා, සත්තු සිව්පාව එහෙම යනකොටත් අඹ ගෙඩි බිම වැටෙනවා, ඉදීලත් අවසානෙටත් ගෙඩි වැටෙනවා. ඉතින් රජතුමනි, ඔය වැටෙන ගෙඩිවලින් හරියටම ගෙඩියක් වැටුණා කියන්නේ කෝකටද? ස්වාමීනි, යම්කිසි අඹ ගෙඩියක් හොඳටම ඉදිලා වැටෙනවා නම් ඒ ගෙඩිය හරියට වැටිච්ච ගෙඩියක්. එතනින් එහා තියෙන හැම ගෙඩියක්ම අකාලෙට වැටිච්ච ඒවා. ආන් ඒ වගේ තමයි රජතුමනි, යම් කිසි කෙනෙක් වයෝ වෘද්ධ වෙලා හොඳටම දිරලා ගිහිල්ලා වයසට ගිහිල්ලා මැරෙනවා නම් ඒක තමයි කාල මරණ කියලා කියන්නේ. ජරා ජීර්ණ වෙලා වයසටම ගිහිල්ලා මැරුණොත් තමයි ඒක හරියට කාලෙට මැරුණා කියන්නේ. ඒ තමයි ගෙනාපු ආයුෂ. එතනින් මෙහා මැරෙන සියලු දෙනා අකාලෙ මැරෙන්නේ. ඒ ගෙනාපු ආයුෂ නෙවෙයි. එහෙනම් මේ වසංගත වලින් පුංචි ළමයි මැරෙනවා, ගර්භණී මාතාවෝ මැරෙනවා, තරුණ ළමයි වැඩිහිටියයි මැරෙනවා. ඒ මරණ ඔක්කොම අකාල මරණ. අපි කිව්වට එයා ගෙනාපු ආයුෂ ඉවරයි කියලා නෑ. එයා ගෙනාපු ආයුෂ තිබ්බා වයෝ වෘද්ධ වෙලා වයසට ගිහිලා මැරෙනකල්. අපි කිව්ව අද කාලේ ගත්තොත් අවුරුදු 80 පැනලා, 80 90 ඒ වගේ අවුරුදු 80 පැනලා ජීවත් වෙනකල් ආයුෂ තියෙනවා. ඒ තියෙන අය තමයි අර අකාලේ මැරෙන්නේ. දැන් පින්වත්නි, අර අඹ ගහෙන් වැටිච්ච ගෙඩි ටික පණුව ගහලා සත්තු සිව්පාව නගිනකොට, ගල් මුල් වලින් ගහනකොට වැටිච්ච අඹ ගෙඩි වලට එවැනි ප්‍රහාරයක් ලක් නොවුණා නම් ඒ ගෙඩි හොඳට බැහිලා ඉදිලා වැටෙනවා. ඒ වගේ මේ වසංගත ආවේ නැත්තම්, රියානතුරු තිබ්බේ නැත්තම්, යුද්ධ තිබ්බේ නැත්තම්, ජල කලකෝලහල තිබ්බේ නැත්තම්, ඒ මොනහරි බාහිර පරෝප ආක්‍රමයක් තිබ්බේ නැත්තම් ඔය මිනිස්සු අවුරුදු 80 90 ගෙවනවා. එතකොට වයසට ගිහිල්ලා මැරෙන එක තමයි කාලෙට මැරෙනවා කියන්නේ. වයසට ගිහිල්ලා තුව මෙපිට මැරෙන සියලු දෙනා මැරෙන්නේ අකාල මරණ. එතකොට ඒ දහං අර්ථෙත් එක්ක ඔබට හිතා ගන්න පුළුවන් නේද, අද කාලේ ගොඩාක් අය මැරෙන්නේ කාලෙටද අකාලෙටද? 90%ක් මැරෙන්නේ අකාලේ, 90%ක් අකාලේ මැරෙන්නේ. ඉතින් රජතුමා කියනවා, ස්වාමීනි එහෙම කොහොම වෙන්නේ? අකාලේ මැරෙනවා කියන එක තමන්ගේ කාලෙටනේ මැරෙන්නේ. ඉතින් ඒ ආයෙ ගෙනාපු ආයුෂනේ. යම් කිසි කෙනෙක් අකාලේ මැරෙනවා නම් ඒක තමයි එයා ගෙනාපු ආයුෂ කියලා දැන් රජ්ජුරුව කියනවා. ලෙඩකින් මැරුණා නම් අවුරුදු 20-25 ඒ තමයි එයා ගෙනාපු ආයුෂ. දැන් රජ්ජුරුව කියන්නේ, ඒ නිසා ස්වාමීනි අකාලේ මැරෙනවා කියලා ඔබ වහන්සේ කිව්වත් ඔය මැරෙන ඔක්කොම කාලෙට තමයි මැරෙන්නේ කියලා රජ්ජුරුව කිව්වා. ඉතින් කියනවා රජතුමනි, මෙන්න මේ කාරණාව අහන්න, ජීවත් වෙන්න ආයුෂ තිබියදී 7 දෙනෙක් අකාල මරණයට පත් වෙනවා. ජීවත් වෙන්න ආයුෂ තියෙද්දී 7 දෙනෙක් අකාල මරණයට පත් වෙනවා. ඒ තමයි දැඩි කුසගින්නෙන් පෙළෙන ආහාර නොලැබීමෙන් කෙනෙක් ඇතුළේ ඉන්ද්‍රියන් අඩපණ වෙලා මැරෙනවා. ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අඩපණ වෙන්නේ ආහාර නැතිවීම නිසා. ආහාර නැතිවීම මුල් කරගෙන යම් කෙනෙක් ලෝකේ මැරුණොත් ඒක අකාල මරණයක්. ඊළඟට දැඩි පිපාසයෙන් වතුර නැතිවීම මුල් කරගෙන යම් කිසි කෙනෙක් මැරුණොත් වතුර නැතිවීම, ඊට පස්සේ ශරීරය ඇතුළේ ඉන්ද්‍රියන් අඩපණ වෙනවා, ඒක අකාල මරණයක්. දැන් ওই විදිහට බලනකොට ශ්වසන රෝගයෙන් මැරෙන එක. මේ නිව්මෝනියාව හුලං මේ ඇතුළට වාතය ගණ්ඩ බැරුව මැරෙනකන්න. එතුටේ වාතය ඇතුළට වාතය නොලැබීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන් අඩ පනවෙලා මැරෙනවා. අකාල මරණය. මහරජානනි විසශරීර ගත සාරප විසාදී විසශරීර ගත වෙලා. ඊළඟට එක එක වස විස කැවිලා මැරෙනවා. එතකොට ඒ මුල් කරගෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන් අඩ පණ වෙනවා. නමුත් ඒකට හේතු වුණේ විස ශරීරගත වීම. මේ විස ශරීරගත වීමට වෛරස් බැක්ටීරියා ඒව ගන්න බැරිද? විස ශරීරගත වීම. ඒවත් එහෙම මැරෙන එකත් අකාල මරණයක්. ඊට පස්සේ වස විස ශරීරගත වීම. ගින්නට හසු වෙලා මැරෙන එක. ගින්නට හසු වීමනේ බෝම්බවලට ওই යුද්ධවලට මැදිහත් වෙන එක. ඊළඟට ජලයට හසුවීමෙන් පිහිටක් නොලැබ මැරෙනවා. ඊළඟට අවියායුධ වලින් ජීවිතේ විනාශ වෙනවා. හදිසි අනතුරු වලට වාහන වලට යට වෙනවා. මේ වගේ ඇක්සිඩන්ට්. මේ ඔක්කොම අකාල මරණ. ජීවත් වෙන්න ආයුෂ තියෙද්දිමයි ඔය හේතු කරගෙන මැරෙන්නේ. මහරජාණනි තවක් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඕනම මිනිස්සෙක් මැරෙන්නේ ක්‍රමාටකට එකක් තමයි වාතය කිපිලා, පිත කිපිලා, සෙම කිපිලා, වාපිත් සෙම් කියන තුනම කිපිලා, ඍතු විපර්යාස වලට අහු වෙලා, ඒ වගේම තමන්ගේ ක්‍රියා වැරදිලා විෂම පරිහරණදා විෂම ජීවිත පැවැත්මින් අපි කියමුකෝ මත්පැන් මත්ද්‍රව්‍ය ගන්නවා වැඩි, සිගරට් බොනවා වැඩි. ඉතින් ඒව මුල් කරගෙන මරණයටපත් වෙනවනේ. ඒව විෂම පරිහරණදා උපක්‍රමයෙන් අනිත් අය තමාව ඝාතනය කරලා කර්ම විපාකයෙන් මැරෙනවා. ඉතින් රජතුමනි මේ කාරණාවලින් මේ විදිහට මැරෙන්නේ මේ කාරණාවලින් අර කර්ම විපාකයෙන්. ඒ කියන්නේ මිනිස්සෙක් ගෙනාපු ජීවිත ආයුෂ කර්මය. ආයුෂ කර්මය ගෙවිලා මැරෙන එක හැර අනිත් සියලු මරණ අකාල මරණ. වාතය කිපිලා මැරුණත්, සෙම කිපිලා මැරුණත්, පිත කිපිලා මැරුණත්, වාපිත් සෙම් කිපිලා මැරුණත්, කය වැරදි විදිහට පරිහරණය කළා මැරුණත්, අනිත් අයගේ උපක්‍රමයෙන් මැරුණත්, ඍතු විපර්යාස වලින් මැරුණත්, ඒ ඔක්කොම අකාල මරණ. ගෙනාපු ආයු කර්මය ක්ෂයවීමෙන් මැරෙන එක විතරයි ආයුෂ ඉවර වෙලා මැරෙනවා කියන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි මේ විදිහට කෙනෙක් අකාල මරණ වලට පත්වෙන්න හේතුව තමයි රජතුමනි සමහර මිනිස්සු සංසාරේ අනිත් අය මරලා තිනවා කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව. බඩගින්නේ තියලා මරලා තිනවා. අයියෝ පසුගිය කාලේ අම්මා බලු කූඩුවට දාලා දරුවෝ වහලා ගිහිල්ලා දවස් දෙක තුන ගෙදර ඉන්නේ නැතුන් ඉන්නේ. ඒතර අම්මට කණ්ඩ නැහැ. ඒ අම්මගේ මරණේ සිද්ධ වෙනවා බඩගින්නේම. අනිත් අය බඩගින්නේ තියලා මරපු කර්මයක් තියෙනවා නම් සංසාරේ ආනේක ඉදිරිපත් වෙලා කරුණක් යෙදුනොත් බඩගින්නේ මැරෙන්න ඉක්මනට ඒක ඉදිරිපත් වෙලා බඩගින්නේම ඔහු මැරෙනවා. අනිවාර්යෙන් තමන් බඩගින්නේ මැරෙනවා නම් සංසාරේ තවත් ජීවිතයක තමන් තවත් කෙනෙක් බඩගින්නේ තියලා මැරුවොත් තමයි ඒ කර්මය ඉදිරිපත් වෙලා ඔහු එහෙම මැරෙන්නේ. රජතුමනි සමහර අය ඉන්නවා පිපාසයෙන් මරවනවා අතුර බොන්න දෙන්නේ නැතුව සංසාරේ. එතකොට ඒ වාගේ කෙනෙකුට පිපාසය යෙදෙන කාරණාවක් ආවොත් එහෙම අනුන් පිපාසය යොදවපු කර්ම ඉදිරිපත් වෙලා වතුර පොදක් නැතුව මැරෙන්න සිද්ධ වෙනවා. අකාල මරණ. දැන් බලන්න ප්‍රාණඝාතය නේද? අපි තව අඩු වයසෙන් මැරෙන්න හේතු වෙන්නේ ප්‍රාණඝාතය. හැබැයි මේ ප්‍රාණඝාතය කරපු ක්‍රමයේම තමනුත් මැරෙන්න එනවා. භයානක බව බලන්න. මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන්ද ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා වදාළේ. අපි සතෙන් මරණ ක්‍රමේම අපිව මැරෙන්න එනවා. අපි සතා මරන්නේ චප්ප කරලා නම් අපිත් සංසාරේ මැරෙන්නේ චප්ප වෙලාම තමයි. භයානක බව. සමහරලාට සත්තු මරන්නේ මොනවා හරි ඉලෙක්ට්‍රික් උපකරණයක් මුල් කරගෙන කරන්ට් එක ගහලා නම් අපේ මරණෙත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ විදිහටම සිද්ධ වෙනවා. භයානකයි, අතිශයින් භයානකයි. ඉතින් ඊට පස්සේ සමහර මහරජාන්නේ ඔය ඉස්සර රජ පැලැන්තියේ අපි අහල තියෙනවා, ඉස්සර මේ රජවරු දඬුවන් දෙනකොට ඒ දඬුවන් ලැබිය යුතු සොරා සර්පයෝ මැදට දානවා. එතකොට අපි සංසාරේ සර්ප දෂ්ටයකින් තමයි මැරෙන්නේ. එතකොට සර්පයේ දෂ්ටය කළා කවුරු හරි අපේ පවුලක මැරිලා තියෙනවනේ, එයා සංසාරේ තවත් කෙනෙකුට සර්ප විසින් මරලා තියෙනවා. ඇයි මේක දීර්ඝ සංසාරයක්නේ. දැන් ඔන්න අපි කැලේ යනවා. කැලේ යනකොට ණයෙක් පෑගෙනවා, ණයා දෂ්ට කරනවා. ඒ දෂ්ට කරපු ගම සංසාරේ අපි සර්පයේ දෂ්ට කළා තවත් කෙනෙක් මරලා තියෙනවද කියන කර්ම ඉක්මනට එනවා ඇතින්න. ඇවිල්ලා අපි සංසාරයේ සර්ප විෂකින් තව කෙනෙක් මරලා තියෙනවා නම් ඉක්මනට ඉදිරිපත් වෙලා දැන් අපේ මරණය සිද්ධ වෙනවා. ඒ සර්පයා දෂ්ට කරනකල් සංසාරයේ සර්පයේ දෂ්ට කළා තවත් කෙනෙක් මරපු කර්මය හැඟවිලා තියෙන්නේ. ඒක සැඟවිලා තියෙන්නේ. සර්පයා දෂ්ට කරපු ගමන් තමයි අනෙක් කර්මය එන්නේ. ඒ වගේ පින්වත්නි, අපිට බඩගින්නක් එනකල්, පිපාසයක් එනකල්, සර්පයේ දෂ්ට කරන අවස්ථාවක් එනකල් සංසාරේ අපි කරපු කර්ම බලාගෙන ඉන්න ඇති. කොහොමද බේරෙන්නේ? කර්ම විපාක විසේ අචින්තියයි කියලා මාගේ බුදුරජාණන් වහන්සේ වදාලා. මේ සසරෙන් ගැලවීමමයි යහපත, පින් කිරීමමයි යහපත, කුසල් කිරීමමයි යහපත, පව් නොකිරීමමයි යහපත, පන්සිල් රැකීමමයි යහපත. ඊර්වස්සේ දේශනා කරන රජතුමනි, අනුන්ට වසවිස දීලා මරලා තියෙනවා නම් තමන්ටත් වසක් විසක් කෙවෙනකල් කර්මෙහි බලාගෙන ඉන්නවා. ඒකනේ කාටවත් හදි හොනියම් කරන්න එපා කියන්නේ. පොල් ගෙඩි ගහන්න එපා, පඳුරු ගැට ගහලා පලි ගහන්න එපා, අනවින කරන්න එපා, වසවිස දෙන්න එපා. සංසාරේ අපිට කාගෙන් හරි වසක් විසක් ආවොත් ඉක්මනට ඇඟට අල්ලනවා. හදිහෝනියන් අනවින කොඩිවින වැදෙන්ඩ අනිවාර්යෙන් තමන් සංසාරය ඒවා කරපු එකක් බලපානවාමයි. ඉතින් අපි මිනිස්සු දුක් ගැන විලි කියනවා, අහවලා මට හෝනියන් කරනවා, අහවලා කොඩිවින කළා, අහවලා මට වස විස දුන්නා කියල කියනවා. ඉතින් තමන්ම කරපු ඒවා සංසාරී. තමන් නොකලාන තමන්ට ඒ වස විස වදින්නේ. ඒ එන වසවිස, කන වසවිස, අධිහෝනියන්, අනවින, කොඩිවින, කැවෙනේවා නිකම්ම දිරවලා යනවා. ඒ කර්ම ශක්තිය අපේ නැත්තම්, ඒවා වදින කර්ම ශක්තිය නැත්තම්, එහෙනම් අනවින කොඩිවින අපිට වදිනවා කියන්නේම අනිවාර්යෙන් අපි සංසාරේව කළා තියෙනවා. මේවා දන්න අය, මේවා තේරෙන අය කාටවත් හානියක් නම් කරන්නේ. පොල් ගෙඩියක්වත් ගහන්න එපා, පලි ගහන්න එපා, පඳුරු ගැට ගහලා සාප කරන්න එපා, අධිහෝනියන් අනවින කොඩිවින කරන්න එපා. සංසාරේ සිය එක වතාවක් කළොත් සිය දහස් වතාවකින් අපි ඒ වගේම නැසිලා යයි සංසාරේ. මේක තමයි කර්ම විභාගය, භයානක බව. ඊට පස්සේ දේශනා කරනවා, තවත් අපි කෙනෙක් ගින්දරින් පුච්චලා තියෙනවා. දැන් ওই මඳුරුවෝ ඔයගේ පුංචි පුංචි ස්ක්‍රෝමි සත්තු කරන්ට් එකට ගහලා මැරෙන විදියට අර එක එක උපකරණ තියෙනවනේ. ඉතින් ගින්දරින්නේ මරන්නේ. ඉතින් අපිටත් ගින්දරට අහු වුණොත් ගින්නෙන් පිච්චිලා මැරෙන්න ක්‍රමයේ හැදෙනවා. ඊට පස්සේ වතුරේ ගිල්වල මැරුවොත් වතුරේ ගිලිලාම මැරෙන්න. දැන් අපි කියමුකෝ ඔන්න ගඟකින් අපි එතර වෙනකොට අපි වතුරේ ගහගෙන ගියා. ඒ වතුරේ ගහගෙන යනකොට ඒ මොහොතේම එයා සංසාරයේ තවත් කවුරු හරි වතුරේ ගිල්වල මරලා තියෙනවද කියලා අනෝදිමත් සංසාරේ. කල්ප කෝටි ගානකට කලින් හරි සංසාරේ එවැනි කර්මයක් තියෙනවනම් තාප්පරයට ඉදිරිපත් වෙනවා එතන. උහි අහවල් තැන වතුරේ ගිල්වල මැරුවා තවත් කෙනෙක්, එයාත් ගිලිලා මැරෙනවා. භයානක බව බලන්න. අපි වතුරට වැටෙනකල් කර්මය බලාගෙන ඉන්නවා. අපි තවත් කෙනෙක් වතුරේ මරලා තියෙනවා නම් ඒ කර්මය ඉදිරිපත් වෙන්න. ප්‍රාණඝාතය කරන එක කොච්චර හොඳ නැද්ද? කොච්චර භයානකයිද? ඊට පස්සේ තවක් කෙනෙක් අපි අවියායුධ වලින් මරලා තියෙනවා. ඒ අවියායුධ වලින් මරපු, චප්ප කළා මරපු, ආයුධ පාවිච්චි කළා මරපු කර්මී බලාගෙන ඉන්නවා. එයාව ලදරු කාලේ හෝ තරුණ කාලේ හෝ වැඩිහිටි කාලේ හෝ ආයුධයකින්ම මැරීම පිණිස. ඒ නිසා අවියායුධ එස වෙනකොට, බෝම්බ තුවක්කු එස වෙනකොට අපි සංසාරේ ඒ විදිහට තවක් කෙනෙක් මරලා තියෙනවා නම් ඒ කර්මී බලාගෙන ඉන්නවා අපිට කර්ම විපාකේ සලසලා දෙන්න. ඉතින් ඒ නිසා මේ ඔක්කොම අකල් මරණ කියලා මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. රජතුමාට කියනවා, රජතුමනි, ගින්දරක් ඇවිලුණාට පස්සේ ඒ ගින්දරේ දර ඔක්කොම ඉවර වෙලා නිවෙනවා නම් ඒකට කියනවා ඇත්තටම කාලි ඉවර වෙලා ගින්දර නිවුණා කියලා. නමුත් ගිනි ඇවිල්ලා ඇවිල්ලා තියෙනකොට වැස්සක් ආවොත් ඒ වැස්සෙන් ගින්දර නිවුනොත් එහෙම ඒකට කියනවා අකාලයේ ගින්න නිවුණා කියලා. ආන් ඒ වගේ තමයි උපන් සත්වයාට වයෝ වෘද වෙලා වයසට ගිහිලා මැරෙන එක තමයි උරුම. ඒ අතරතුරින් අර වාගේ දේවල් ඉදිරිපත් වෙලා මැරෙන එක අකාල මරණ. එතකොට දැන් තේරෙනවා නේද මේ පින්වතුන්ට, දැන් මේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ උපමා ගණනාවකින් විස්තර කරනවා. වහ අහසේ වලාකුළු ඇවිල්ලා ඒ වලාකුළු වලින් වැස්ස වැහැලා වලාකුළු ඉවර වෙනකල් වැස්සොත් එහෙම ඒකට කියනවා කාලි ඉවරුණාට පස්සේමයි වැස්ස නැවතුනේ කියලා. වහින අතරේ හුලඟක් ඇවිල්ලා වලාකුළු ගහගෙන ගියොත් එහෙම ඒකට කියනවා අකාලේ ගහගෙන ගියා කියලා. ඊළඟට වතුර කාලට වෙලාවට බැඳලා කුඹුරක ගොයම කාලෙට පැහුනොත් කියනවා ඒක කාලෙට පැහුණා කියලා. වතුර නැතුව එකපාරම පායලා පිදුරු ගස් වෙලා කුඹුර මැරුණොත් එහෙම කියනවා අකාලෙට කුඹුර ගොයම් මැරුණා කියලා. මේ විදිහට කාල මරණ අකාල මරණ කියලා තියෙනවා කියලා නාගසේන මහරහතන් වහන්සේ නොයෙක් ආකාරයෙන් නොයෙක් උපමාවෙන් මේ මිලිඳු රජුරවන්ට පැහැදිලි කරලා දෙනවා. රජතුමා මේ කාරණාව පිළිගන්නවා. ඉතින් එතකොට ඒ අනුව තේරෙනව නේද පින්වත්නි, ගොඩාක් අය මැරෙන්නේ අකාලේ, ගොඩක් අය මැරෙන්නේ අකාලේ. එතකොට දැන් මේ කොරෝනා වසංගතය මුල් කරගෙන, වසංගත මුල් කරගෙන, යුද්ධ මුල් කරගෙන, ජල ගැලීම් මුල් කරගෙන, නොයේ කරුණු කාරණා මුල් කරගෙන මේ මිනිස්සු මැරෙන එක කාලෙට මැරෙන එකක් නෙවෙයි අකාල මරණ. එතකොට සංසාරයේ තම තමන් කරපු ඒවාම ඉදිරිපත් වෙලා. නමුත් මේ අතරේම තියෙනවා අකාලෙට මැරෙන්නේ නැතුව අනිවාර්යෙන් දීර්ඝායුෂ විඳලාමයි මැරෙන්නේ. එහෙමත් තියෙනවා. ඒත් සමහර වෙලාවට පරම්පරාවෙම අඩු වයසින් කවුරුත් මැරිලා නැහැ. පරම්පරාවෙම තරුණ වයසේ මැරිලා නැහැ. පරම්පරාවෙම මැරිලා තියෙන ගොඩාක් වයසට ගිහිල්ලා. ලංකාවේ සමහර පවුල් ඉන්නවා. ඉන්දියාවෙත් ඉඳලා තියෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද? ඒ පවුලේම පොඩි අය මැරෙන්නේ. අන්න ඒ වගේ විස්තරයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා ධම්මපාල ජාතකේ. ඒකේ තියෙනවා අඩු වයසින් මැරෙන්නේ නැති වෙන්න හේතු. මට හිතුණා ඒකත් මේ වෙලාවේ මතක් කළොත් හොඳයි කියලා. මේ දේශනාව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ කපිල වස්තුවට වැඩම කළා සම්මා සම්බුද්ධත්වයෙන් වර්ෂයක් ගිය තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා සුද්ධෝදන මහරජ්ජුරුවෝ සෝතාපන්න බවට පත් වුණා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ දානෙට වැඩම කළ මොහොතේ කපිලවස්තුවේ මාලිගාවේ සුද්ධෝදන මහරජ්ජුරුවෝ කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ අභිනිෂ්ක්‍රමණය කළ මේ නිවසෙන් පිටත් වෙලා මහා වනයේ ගිහිලා අවුරුද්දක් හමාරක් ගියාට පස්සේ දෙවිවරු, මම මේ සඳුළුතලයේ ආකාශයේ දිහා බලාගෙන ඔබ වහන්සේගෙන සීකර කර ඉන්නකොට ආකාශයේ දෙවි කෙනෙක් පහළ වුණා. පහළ වෙලා කිව්වා, රජතුමනි, දුක්ඛිත පණිවිඩයක්. සුද්ධෝදන රජතුමනි, දුක්ඛිත පණිවිඩයක්. ඉතින් මං ඇහුවා, ඇයි දෙවිය, මොකද්ද පණිවිඩේ? ඒ තමයි, අනේ ඔබගේ පුත්‍රයා මිය පරලෝ ගියා. ආහාර ගන්නේ නැතුව බොහෝ දුකසේ දුෂ්කරක්‍රියා කරලා අනේ මේ දැන් ටිකකට කලින් ඔබගේ පුත්‍රයා මිය ගියා කියලා මට දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා. එතකොට මේ ස්වාමීනි භාග්‍යතුන්ස මම හයියෙන් හිනා වුණා. හිනා වෙලා කිව්වා දෙවිය ඔබට වැරදිලා. ඔබට වැරදිලා මාගේ පුත්‍ර වූ ඒ සිද්ධාර්ථයන් කවදාවත් ලෝතුරා සම්මා සම්බුදු බව ලබා මිස මේ ජීවිතේ කලුරිය කරන්නේ නැත කියලා. මං ඒ දෙවියාගේ කතාව තඹ දොයිතුකට ගණන් ගත්තේ නැහැ කියලා. එතකොට සුද්ධෝදන රජතුමා මහ බෝධිසත්වය අබිනිෂ්ක්‍රමණය කරපු ගැන දුකින් හිටියා තමයි. නමුත් දන්නවා අනිවාර්යයෙන්ම සම්බුදු වෙනවා කියලා. ඇයි නියමිත පාඨකයෝ යමක් කිව්වද ඒ සියල්ල ඒ විදිහටම ඉෂ්ට වුණා. ඒ නියමිත පාඨකයෝ කියපු දේවල් බොරු කරන්න සුද්ධෝදන රජුරුව ගත්ත සියලු දේ විරත වුණා. ඒතු රජතුමාට ඇස් පනා පිටම පේනවා තමන්ගේ පුත්‍රයා තමන්ගේ ඉරණම කරා යනවා. ඒ නිසා මේ මැරුණා කියන කතාව මම විශ්වාස කළේ නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි ලෞතුරා සම්මා සම්බුදු වන මේ ජීවිතේ මහා පුරුෂ ලක්ෂණ 32කින් ඉපදිලා නේමිත පාඨකයෝ අනාවැකි පල කළා. එහෙම කරලා ඔබ ගත්ත සෑම උත්සාහයක්ම මාව ගිහි ජීවිතේ රඳවන්න ඒව විරත වෙච්ච දැන සම්මා සම්බුදු වෙන බව ඒකාන්තයෙන් දැන දැන ඔබ ඔවැනි ප්‍රකාශයක් කිරීම අරුමයක් නෙවෙයි. මා සංසාරයේ බෝධිසත්ව කාලේ ඉද්දිමුත් මම මැරුණා අඩු වයසෙන් මැරුණා කියන එක ඔබ මගේ පියා වෙලා ඉපදිලා ඒ ජීවිතෙත් විශ්වාස කළේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකක්ද ඒ ජීවිතේ කියනවා මහරජතුමනි අතීතයේ බරණැස් නුවර සිටු පවුලක් තිබ්බා ධම්මපාල කියලා බ්‍රාහ්මණ පවුල. මේ ධම්මපාල පවුල කියන්නේ මේ පවුලේ අය බොහොම දැහැමි. මේ පවුලේ කිසි කෙනෙක් අඩු වයසින් මැරෙන්නේ නැහැ. ඔන්න ඔය පවුලේ පිළිසිඳ ගත්තා මහ බෝධිසත්වයෝ. මහ බෝධිසත්වයෝ සුදුසු කාලේ පැමිණුණාට පස්සේ තක්ෂශීලාවේ ආචාර්යවරයෙකුට බාර දුන්න කුමාරයාට උගන්වන්න. කුමාරවරු 500ක් අතර ඉතාමත් දක්ෂ ලෙස චතුර ලෙස ඉගෙන ගන්නේ මේ ධම්මපාල කුමාරයා. ඉතින් ඔහොම ඉන්නකොට තක්ෂශීලාවේ ආචාර්යවරයාගේ පුතෙකුත් හිටියා. ඒතර මේ ළමයි එක්කම තමයි ඉගෙන ගන්න. ඔහොම ඉදින් තක්ෂශීලාවේ ආචාර්යවරයාගේ පුත්‍රයා හදිසිය ආපු රෝගයකින් ලෙඩ වෙලා බෙහෙත් කළා කළා හරි ගියේ නැහැ මරණයට පත් වුණා. තක්ෂශීලාවේ ආචාර්යවරයා බොහෝසේ හැඬුවා වැළපුණා. ඔහුගේ දේහය ආදාහනය කළා. අර 500ක් ශිෂ්‍ය කුමාරවරුත් ඇඬුවා ශෝක වුණා. ඉතින් නමුත් ධම්මපාල කුමාරයා කල්පනාවේ හිටියා. ඇඬුවේ නැහැ, වැළපුණේ නැහැ, කල්පනාවෙන් හිටියා. කල්පනා කරන අය. ඊට පස්සේ අර ආදාහන කටයුතු අවසන් වුණාට පස්සේ අනික් කුමාරවරු ඇහුවා ධම්මපාල මොකද මේ අපි හඬද්දි වැළපිද්දි ඔහේ කල්පනා කර කර ඉන්නේ? ඔහෙට අඬන්න බැරි තරම් ෂොක් වුණාද කියලා ඇහුවා. දුක්කටපත් වුණාද කියලා ඇහුවා මේ. ඊට පස්සේ කිව්වා එහෙම එකක් නෙවෙයි මම මේ කල්පනා කළේ අඩු වයසින් මැරෙනවා මම දැකලා නැහැ. ඉතින් මට පුදුමයි කොහොමද මේ මැරෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් උපන් සත්වයා මැරෙනවා කියන එක ඔහෙ පිළිගන්නේ නැද්ද? කිව්වා උපන් සත්වයා මැරෙනවා කියන එක මම පිළිගන්නවා. නමුත් අඩු වයසින් මැරෙනවා මම දැකලා නැහැ. අපේ හත්මුතු පරම්පරාවේවත් අඩු වයසින් මැරෙනවා කියලා මම අහලවත් නැහැ කිව්වා. අපේ ආච්චිලා සීයලා මුතුන් මිත්තු ඔක්කොම දීර්ඝායුෂ විඳලා තමයි මැරුණේ. ඊට පස්සේ මේ අනිත් කුමාරවරු කිව්වා මේ ඔහේ මොනවද මේ කියන්නේ විකාර? මේ කොච්චර නම් මැරෙනවද මිනිස්සු? තක්ෂශීලාවේ ආචාර්යවරයාත් එක්කත් අර ශිෂ්‍යෝ පිරිස කිව්වා ආචාර්යනි මේ ධම්මපාල කුමාරයා මෙහෙම කතාවක් කියනවනේ කියලා. ආචාර්යවරයා ඇහුවා ධම්මපාල මෙහින්ද ඇත්තද මේ අඩු වයසින් මැරෙනව දැකලා නැහැ කියන්නේ? අනේ ඔව් ආචාර්යනි අපේ පවුලේ කිසි කෙනෙක් ආත්මතු පරම්පරාව දක්වා කිසි කෙනෙක් අඩු වයසින් මැරිලා නැහැ. ඊට පස්සේ කිව්ව කුමාරය මේක විශ්වාස කරන්න අමාරුයි ආචාර්යනි සත්‍යයක් මම මේ කියන්නේ අපේ පවුලේ කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ අඩු වයසින් ඉතින් ආචාර්යන්ට මේක පුදුමයි ආචාර්යින් කල්පනා කළා එහෙනම් මොකද්ද මේකට තියෙන රහස කියලා මම හොයන්න ඕන කියලා ධම්මපාල කුමාරයාටම අර ශිෂ්‍ය පිරිසට උගන්වන්න බාර දීලා පැංක ඉන්දියත් අරන් එළුවෙක්ගේ ඇටකෝඩු ටිකකුත් මල්ලකට දාගෙන පාගමනින් බොහෝ දුර ගෙවාගෙන ධම්මපාල බ්‍රාහ්මණයාගේ නිවසට පැමිණියා. පැමිණිලා පණිවිඩයක් ඇව්වා ධම්මපාල කුමාරයාට සිල්ප උගන්වන ආචාර්යින් ඇවිල්ලා ඉන්නවා කියන්න කියලා. මහා ධම්මපාල පියතුමා හරි සතුටින් ඇවිල්ලා හරසරින් වැඳ වැඳ මේ ආචාර්යෙන් පිළි අරන් ආසන පනවලා පාදෝවණය කළා පයේ තෙල් ගල්වා උපස්ථාන කළා අනේ ආචාර්යනි කියලා උපස්ථාන කළා ඊට පස්සේ ඔන්න තක්ෂශිලාවේ ආචාර්යවරයා කියනවා අනේ මේ බ්‍රාහ්මණතුමනි මම මේ ආවේ හදීසි පණිවිඩයක් කියන්න ඒ තමයි ඉතින් ඔහොම තමයි ධම්මපාල මේ පියතුමනි සංසාරේ හැටි ඊට පස්සේ ඇහුව ඇයි මොකද ආචාර්යනේ කියලා නෑ ඉතින් මේවා මේ අපේ කන්වල අහෙන්ට ලැබෙන එකත් අභාග්‍යයක් ඒත් මොනවා කරන්නද කියලා ඇහුවා ඇයි ඇයි මොකද කියලා ඇහුවා අනේ මේ ඔබතුමාගේ පුත්‍රයා ධම්මපාල කුමාරයා ලෙඩ වුණා බෙහෙත් කළා නොගත් උත්සාහයක් නෑ බේරගන්න අනේ මට සමාවෙන්න මගේ කටින් මේ එක කියවෙනවට ඒ තමයි ඔබගේ පුතා මැරුණා කියලා කිව්වා. ඊට පස්සේ අයියෙන් හක හක ගාලා hina වුණා ධම්මපාල පියතුමා. අයියෙන් hina වුණා. ඊට පස්සේ ඇහුව ඇයි කියලා. අනේ ආචාර්යනි ඔබට වැරදීමක්. ඔය වෙන කවුරු හරි මැරෙන්නේ නැති අපේ කුමාරයා මැරෙන්නේ නැහැ. අපේ පවුලේ අද්මතු පරම්පරාවක් අඩු වයසින් මැරෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මේ පියතුමනි මේ තියෙන්නේ කියලා ඇට කඩු ටික පෙන්නවා. අනේ මේ එළුවෙක් ගෙවත් වෙන්න ඇති මේ අපේ කුමාරයා කිසිසේත් මරණයට පත් වෙන්නේ නැහැ කිව්වා. ඒක සිද්ධ වෙන්න බැරි දෙයක් ආචාර්යනේ කිව්වා. ඊට පස්සේ ආචාර්ය කිව්වා බ්‍රාහ්මණ පියතුමනි ඔබ හරි. නමුත් මට කියලා දෙන්න මොකද්ද මේ අඩු වයසින් මැරෙන්නේ නැති රහස? ඔබගේ පවුලේ කෙනෙක් අඩු වයසින් මැරෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද කියලා කිව්වට පස්සේ ධම්මපාල පියතුමා කියලා දෙනවා ආචාර්යින්ට අපේ පවුලේ අඩු වයසින් මැරෙන්නේ නැති වෙන්න හේතුව අපේ පවුලේ අයම ගුණධර්ම ටිකක් පුරුදු කරනවා. ඒ නිසා මේ ගුණධර්ම ඔබත් පුරුදු කළොත් ඔබේ පවුලෙත් අඩු වයසින් කවුරුත් මැරෙන්නේ නැහැ. ආත්මතු පරම්පරාවක් මැරෙන්නේ නැහැ. බලමුයි දහමේ හැසිරෙන අපි නෑ බොරු පවසන්නේ. සියලු පවෙන් වැළකී නිති හොඳයි කරන්නේ. කිසිදා නෑ කාටවත්ම වැරදි කරන්නේ. එනිසාම අඩු වයසෙන් නෑ දරුව මැරෙන්නේ. කවදාවත් බොරු කියන්නේ අපි. පව් වැඩ කරන්නෙත් නෑ. මිනිසුන්ට යහපත කරන්නේ. මිනිසුන්ට අපි කරදරයක් වෙන්නේ. ඔන්න ඔය පින් බලයට අපි පවුලේ කවුරුත් අඩු වයසෙන් මැරෙන්නේ. දහන් අසා හොඳ අය අපි හඳුනාගන්නේ අසත්පුරුෂයන්ගේ හැටි දහමේ තියෙන්නේ. අසත්පුරුෂ ඇසුරෙන් අපි වැළකී ඉන්නේ. සත්පුරුෂ ඇසුර පමණයි සේවනය කරන්නේ. එනිසා අඩු වයසෙන් නෑ දරුව මැරෙන්නේ. දහමට අනුව සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා අපි තේරුම් අරන් ඉන්නවා. කවදාවත් අසත්පුරුෂයෝ ඇසුරු කරන්නේ නැහැ. සත්පුරුෂයෝ විතරයි අපි ඇසුරු කරන්නේ. සත්පුරුෂයෝ ඇසුරු කරන අයගේ පවුල්වල ආත්මතු පරම්පරාවල් දරුවෝ අඩු වයසෙන් මැරෙන්නේ නැහැ. දැන් බලන්න මේ සත්පුරුෂ ඇසුරේ වටිනාකම. දන් දෙන්න කලින් සිත පහදා සතුටින් ඉන්නේ. දන් දෙන මොහොතේ සතුටින් දානි පුදන්නේ. දන් දී පසු තැවීම කිසිදා නොකරන්නේ. ඉනිසා අඩු වයසෙන් නෑ දරුව මැරෙන්නේ. දානයක් දෙනකොට තුන් සිත පහදවාගෙන දන් දෙන්නේ. දාන දෙන්න කලිනොත් දාන දෙනකොට දාන දුන්නට පස්සෙත් හිත සතුටුයි. දුන්න දේ ගැන තුටුපුටු ගන්නෑ. හිත අපහදවාගෙන ඉන්නේ. මේ පින් බලයටත් අද්මුතු පරම්පරාවක් දරුව අඩු වයසින් මැරෙන්නේ. ශ්‍රමණ බමුණෝ නිසිකල නිවසට වැඩමන්නේ. යදියොත් කිසිවක් ඉල්ලා අප වෙත එන්නේ. හැම දෙනාට කෑම බීම දී සලකන්නේ. එනිසා අඩු අයසෙන්නේ දරුව මැරෙන්නේ. ඉල්ලාගෙන යම් කිසි කෙනෙක් ආවොත් ඒ කෙනාට අපි යමක් දෙනවාමයි. නෑ කියලා කියන්නේ. ඒ දන් දීමේ පින්බලයටත් අඩු අයසෙන් මැරෙන්නේ පවුලි කවුරු. ප්‍රිය බිරිඳ අතහැර නෑ මා නම් නොමගට යන්නේ. බිරිඳෑවරුත් මෙහි ඒ ලෙසින්ම සිටින්නේ. අපි හැමෝම නිසිකල බඹසර හැසිරෙන්නේ. එනිසා අඩු අයසෙන්නේ දරුව මැරෙන්නේ. ඒ කියන්නේ වැරදි කාම සේවනයෙන් වැළකිලා පර පුරුෂ සේවනයේ පර ස්ත්‍රී සේවනයේ මේ පවුලේ නෑ. කාලෙන් කාලෙට බඹසර බ්‍රහ්මචාරී සීලේ රකින්න උපෝසථයට හතර පොහේට බ්‍රහ්මචාරී සීලේ රකින්න අනිත් දවස්වලට මේ පන්සිල් රකින්නවා මේ වෙන පරපුරුෂ සේවයේ පර ස්ත්‍රී සේවනයේ කියන වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉනවා. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීමත් කලින් කලට බඹසර රැකීමත් ඒ පවුලේ උපදින දරුවන්ගේ පවා ආයුෂ වැඩි කරනවා. ඒ බඹසර එහෙම එකක්. දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා සමන බ්‍රාහ්මණයන්ට ආයුෂ වැඩි වෙන්න හේතුවක් තමයි කියනවා බඹසර රැකීම. දැන් බලන්න ඉස්සර පන්සලක හාමුදුරු නමක් වුණත් අපවත් වුණත් ගොඩාක් වයසට ගිහිලා වයෝ වෘද්ධ වෙලා තමයි ශ්‍රමණයෝ ගොඩක් අපවත් වෙන්නේ. ශ්‍රමණයන් වහන්සේලා උන්වහන්සේලා රකින්න බඹසරයකට උපකාරයි. බ්‍රහ්මචාරී බව කියන එක ආයුෂ වැඩි කරන්න හේතු වෙනවා පුණ්‍ය කර්මය. ඊට පස්සේ අපි කවුරුත් නෑ කිසිදා සතුන් මරන්නේ. කවදාවත් නෑ මයි සොරකමක් කරන්නේ. බිඳුවක්වත් මස් පැන්නේ මුවගට ගන්නේ. එනිසා අඩු අයසින්නේ දරුව මැරෙන්නේ. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, මත් පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඒ නිසා ධාත්මතු පරම්පරාවක් දරුවවත් අඩු අයසින් මැරෙන්නේ. මෙහි ගුණදං රකින උතුම් ලඳුන් සිටින්නේ. නුවණින් යුතු ඔවුන්ද දහමේ හැසිරෙන්නේ. ගුණවත් ඒ ලඳුන් උතුම් පුතුන් වදන්නේ. එනිසා අඩු වයසෙන් නෑ දරුව මැරෙන්නේ. අපි කසාද බඳිනවා. අපේ පවුලෙයි විවාහ වෙනවා. ඒ විවාහ වෙන්නේ උතුම් කාන්තාව සමග. ඒ ස්ත්‍රීනුත් ගොඩාක් කුසල් කරන අය, පින් කරන අය, යහපත් අය. ඒ නිසා ඒ හොඳ පවුලේ අය හොඳ ගෑනු දරුවෝ විවාහ කරගෙන ගුණවත්ව සිටිද්දී ඔවුන් දරුව වදනවා. ඒ වදන දරුවෝ අඩු වයසින් මැරෙන්නේ. එහෙනම් ළමා ලපටින්ගේ මොනුබුරන්ගේ ආයුෂ කෙරෙහි දෙමව්පියන්ගේ ගුණධර්ම පවා බලපානවා. බලන්න මේ වගේ තියෙන තත්ත්වේ. ඊට පස්සේ තියෙනවා අපේ මව්පියෝ සොහිරු සොහිරියන්ද සිටින්නේ. දරු දැරියන් හැමෝම සම ගියනු ඉන්නේ. සුගති උපත පතමින් අපි මනුලොව ඉන්නේ. එනිසා අඩු අයසෙන්නේ දරුව මැරෙන්නේ. අපේ මව්පිය දරුව සොහිරු අපි සමගියෙන් ඉන්නේ. දැන් බලන්න මට මතකයි එක මේ මහන්තෙක් මාත් එක කිව්වා අනේ හාඳුරනේ අපේ පවුලේ අයට බණක් කියන්න නිවන් දකින්න නෙවෙයි එක කෑම මේ සිඳගෙන කෑම කන්න පුළුවන් බණක් කියන්න. ඒ හේතුව එක කෑම මේ සිඳගෙන කෑම කන්න තරම්වත් සමගියක් නැහැ. එකින් එකවට නැහැ. අලුත් අවුරුද්ද දවසටවත් එකතු වෙන්නේ නැහැ. එකට පන්සල් යන්නේ නැහැ. එකට ඉන්න බෑ. සමගිය නැහැ. අං වදිනවා. එකට හිටියාම අං වදිනවා. සමගි නැහැ. ඉත්තෑවෝ ටිකක් එකට ඉන්නවා වගේ. කූරු වදිනවා. ඉතින් ඒ නිසා මේ අපේ පවුලේ නෑ ධම්මපාල බ්‍රාහ්මණය කියන අපේ පවුලේ අපි ඔක්කොම සමගියෙන් ඉන්නේ. ඒ සමගිය බලපානවා කියනවා ආත්මතු පරම්පරාවක් කවුරුත් අඩු අයසෙන් මැරෙන්නේ නැහැ කියනවා. මේ පින්බලෙට සමගිය පින්බලෙට. දැන් බලන්න අම්මලා තාත්තලා කොහෙවත් දරුව කොහෙවත් එකට එකතු වෙන්නේ නැහැ සමගි වෙන්නේ නැහැ එක අදහසක නැහැ. ඊට පස්සේ කියනවා සුගති උපත පතමින් අපි මනුලොව ඉන්නේ. මේ වාගේ ගුණවත් තියෙන මිනිස්සු මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ දෙව්ලෝ පතමින්. සුගතිය පතමින් මනුස්ස ලෝකේ ඉන්නේ. සුගතියට ගරහන්නේ නැහැ. දෙව්ලෝට ගරහන්නේ නැහැ. දිව්‍ය උප්පත්තියට ගරහන්නේ නැහැ. අද කාලේ ඉන්න මිනිස්සු කොච්චර දිව්‍ය ලෝකෙට ගරහනවද? සුගතියට ගරහනවද? ඒක නිසාම අඩු වයසින් මේ සත්වෝ මැරිලා යනවා. පරම්පරාවේ උපදින දරුවොත් අඩු වයසින් මැරෙනවා. මොකද කරන්නේ? සත්පුරුෂයෝ මනුස්ස ලෝකේ ඉන්නේ සුගතියේ උපත පතමින්. සුගතියේ පතමින් මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. දාස දාසි කංකරුවන් සතුටින් ඉන්නේ, දහමේ හැසිරෙමින් ඔවුන් පින් කරගන්නේ. සුගති උපත පතා ඔවුන් මනුලෝ ඉන්නේ, එනිසා අඩු අයසෙන්නේ දරුව මැරෙන්නේ. ගෙදර වැඩකාර කරන අය පවා දහමේ හැසිරෙමින් යහපත් වෙන්නේ. මේ වගේ පවුලුත් තිබ්බනේ පින්වත් නෙමේ මිහි මඩලින්. අදත් තියෙනවා, අදත් තියෙනවා. මට ඔය කොළඹ පැත්තේ එක පවුලක් මුණ ගැහුණා. අම්මේ ඒ දෙමව්පියෝ දෙන්නට දෙවියන්ට වගේ සලකන්නේ. දූලම මහිතේ හතර දිනක් ඉන්නේ. ඉතින් කවදාවත් ඒ අම්මයි තාත්තයි අපේ ගෙදර පුතෙක් ඉපදුනේ නෑනේ කියලා කියලම නැහැ. දරුවෝ හතර දිනාටම පුතා කියලා කතා කරන්නේ. හැමදාම අම්මගේ තාත්තගේ මෝන හිනාව තමයි දැකලා තියෙන්නේ. දෙවියන්ට වගේ තාත්තා බිරිඳට දෙවියෙකුට වගේ සලකනවා, බිරිඳ තාත්තට දෙවියෙකුට වගේ සලකනවා. මම්මගේ ඇස් දෙකෙන් දැක්ක ආශ්චර්ය කාරණාවක් මනුස්ස ලෝකේක. අක්කල නංගිලා ටික ඔක්කොම සන්තෝෂයෙන් ඉන්නවා. කාගවත් වැරදි කියන්නේ. මම යාළත් එක මේ කතා කර කර හිටියා. කතා කර ඉන්නකොට තමන්ගේ ස්වාමියාට තාත්තා කෙනෙකුට වගේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අද කාලේ ස්වාමියාට ගරු කරලා බිරිඳ දෑවරු කතා කරනවා අහන එකත් දුර්ලභයි. ඒ හතර දෙනා මේ වගේ තමයි. ඊට පස්සේ ඔහම කාලයක් යනකොට තාත්තා මැරුණා. තාත්තා මැරුණාට පස්සේ අක්කල නංගිලට කතා කළා. අපි ඉන්න කාල තාත්තට උපස්ථාන කළා. අපි දැන් අඬන්නේ නැතුයිමු, ශෝක කරන්නේ නැතුයිමු. තොට ඇඬුවේ නෑ, ශෝක කළේ නෑ. තාත්තගේ මරණේ සිද්ධ වුණා. තාත්තගේ මරණේ දීර්ඝායුෂෝ සිද්ධ වුණේ. ගොඩාක් ආයුෂ හිටියා තාත්තා. ඒ දීර්ඝායුෂෝ ඉඳලා තාත්තා මැරුණට පස්සේ දේහය උස්සනකොට මේ අක්කල නංගිලට කතා වුණා. අපේ තාත්තා ඉන්න තාක්කල් අපිට පුතේ පුතේ කියලා කතා කළේ. උඹලා තමයි මගේ හයිය කියලා කතා කළා. ඒ නිසා ඒ තාත්තට හයියක් වෙච්ච අපි අවසාන මොහොතෙත් හයියක් වෙමු කියලා මිනිසුන්ට කිව්ව පොඩ්ඩක් ඉන්න කියලා. අර දූලා හතර දෙනාම තමයි මිනි පෙට්ටිය හතර පැත්තෙන් උස්සලා අරගෙන ගියේ. මේ අද කාලේ සිද්ධි මේ කියන්නේ. අඬන්නේ, ශෝක කරන්නේ. දැන් අම්මා ඉන්නවා, අම්මට දෙවියෙකුට වගේ සලකනවා. ආ හැම දෙයක්ම අම්මයි කටයුතු දූලා හතර දෙනාම හොයලා බලලා කරනවා. හරි සතුටේ. මුළු ගෙදරම හිනාවෙන් පිරිලා. මම පොඩි වෙලාවකට ගියේ, මං ගොඩක් වෙලා ඒ ගෙදර හිටියා. හිටියේ මම මේ දේවල් දැක්කා. මනුස්ස ලෝකේ මෙහෙම දේවල් තියෙනවා. ඒ ගෙදරවල් වල වැඩ කරන අය පවා සතුටින් ඉන්නේ. දරුවෝ පවා සතුටින් ඉන්නේ. ඒ වාගේ හිත හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පරම්පරා ගානක් අඩුවයිසින් මැරෙන්නේ. ඉතින් මේ විදිහට බ්‍රාහ්මණය ඊට පස්සේ කියනවා වැඩකාර කරන අය පවා සුගති උපත පතමින් තමයි ඉන්නේ. ඊට පස්සේ කියනවා ධර්මයේ හැසිරෙන අය ධර්මයෙන්මයි රකින්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඊළඟට හොඳින් හැසිරුණ ධර්මයෙන් සියලු සැප ලැබෙන. ඒ ධර්මයෙන් තමයි යාළව රකින්නේ, සැප සලසන්නේ. පුරුදු කළ විට ධර්මයේ මහා අනුසස් තියෙන්නේ. ධර්මයේ හැසිරෙන අය දුගතියේ නෑ යන්නේ. මේකේ තමයි අර ගාථාව තියෙන්නේ ධම්මපාල ජාතකේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, චත්තම් මහන්තං යථාවස්ස කාලේ ඊසෝ හවේ අනුධම්මචාරී. ධර්මයේ හැසිරෙන අයට මේක තමයි තියෙන ආනුභාවය. වැස්ස කාලේට කුඩයක් ඇතුළේ ඉන්නා වගේ තමන් රකින්න ගුණධර්ම වලින්ම තමාව රැකෙනවා කියලා. කුඩේ ඉහළගත් අය වැස්සට නෑ තෙමෙන්නේ. ඒ වගේ අනතුරු එනකොට ධර්මයේ විසින් එයාලව රකින්නවා. වෙන අයගේ ඔය ඇට කුමරු සැපසේ සිටින්නේ. ඒ නිසා ඔය ගෙනාවු ඇට මොකක් හරි එළුවෙක්ගේ හරි මුවෙක්ගේ හරි වෙන්න ඇති. මගේ ධම්මපාල කුමාරයා මැරෙන්නේ නැහැ කෝ අඩු වයසින්. කොච්චර තාත්තගේ විශ්වාසයක්ද. ඉතින් තක්ෂශිලාවේ ආචාර්යවරයා ඒ විස්තර අහලා සන්තෝෂයට වත් වෙලා පුස්කොළ පොතක් අරගෙන ඇවිල්ලා පුස්කොළ පොතේ ඔය කියපු ගුණධර්ම ටික ලිව්වා. ලියලා ඒ තක්ෂශිලාවේ ශිෂ්‍යයන්ට ඉගැන්නුවා අඩු වයසින් මැරෙන පුණ්‍ය කුසල ධර්මය කියලා. මහා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සුද්ධෝදන රජතුමනි, එදත් මගේ තාත්තා වෙලා ධම්මපාල වෙලා හිටියේ ඔබතුමා. මෑණියෝ මහා මායා දේවිය, ඒ ධර්මපාල කුමාරයා වෙලා ඉපදුණා හිටියේ මම. තක්ෂශිලාවේ ආචාර්ය වෙලා හිටියේ මේ සාරිපුත්තයන් කියලා පූර්වාපර සිද්ධි ගලපා තථාගතයන් වහන්සේ වදාළා. ඔන්න අඩු වයසෙන් නොමැරෙන්න නම්, අඩු වයසෙන් මැරෙන්න කැමති නැත්නම්, දරුවෙක්වත් මොනබුරෙක්වත් අඩු වයසෙන් මැරෙනවා දකින්න කැමති නැත්නම්, පවුලේ අය දහමේ හැසිරෙන්න, තෙරුවන් සරණ යන්න, පන්සිල් ආරක්ෂා කරන්න, ගුණධර්ම දියුණු කරන්න, පෝයට සිල් ගන්න, කලින් කලට බඹසර ආරක්ෂා කරන්න, සමගියෙන් වාසය කරන්න, සුගති උපති පතමින් පින් කරගන්න. සුගතියේ ඔබ යන්න කැමති වුණා කියලා නිවන වලකින්නේ මනුස්ස ලෝකේ මාර්ගඵලලාභින් ගත්තොත් එීම අතේ ඇඟිලි ගානට වෙන්න පුළුවන්. නමුත් දෙව්ලොව අනන්ත ප්‍රමාණයක් ගණන් කළ නොහැකි තරම් දෙවිවරු ඉන්නවා සෝවාන් වෙච්ච, සකදාගාමි වෙච්ච. ඇයි බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා ඔවුන්ට පොඩි කාලයක්. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අසංඛ්‍ය ගණන් දෙවිවරු මගපල් ලැබුවා. ඔබ හිතන්නේ දෙවිවරු එපමණකින්ම චුත වුණා කියලාද? ඒ දෙවිවරු තමන්ගේ ආයුසත් එක තව සිටිනවා. මනුස්ස ලෝකයේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ සත්පුරුෂයන් වහන්සේ එක නමක් පහළ වෙලා මෙච්චර යහපතක් සැලසුවානා, අපේ ජීවිත මෙච්චර වෙනස් කළානා, මඟඵල ලාභීන් අසංඛ්‍ය ගානක් ඉන්න දිව්‍ය ලෝකේ ඒ සත්පුරුෂය ඇසුරු කළොත් කෙනෙක්ගේ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද? ඊළඟ මේ මනුස්ස ලෝකේ තියෙන අලකලංචි රෝග වසංගත සතුරු පීඩා දෙහුලෝ වේවා නැහැ. තමන් කරගත් කුසලයේ පුණ්‍ය ශක්තිය විඳින සත්පුරුෂ ඇසුරක් එහි ලබන්න පුළුවන්. දැන් සත්පුරුෂයෝ මේ ධම්මපාල ජාතකයේ තියෙනවා දෙව්ලොව උපත පතමින් තමයි මනුස්ස ලෝකේ වාසය කරන්නේ. ඉතින් ඒ නිසා කාල මරණ අකාල මරණ ගැන ඔබට යම් දැනුමක්, දහන් දැනුමක්, දහන් කාරණාවක් හිතට අද දැනුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තා. ඒ නිසා ඔබට දීර්ඝායස සම්පත් විඳින්නත්, ගෞතම සසුනේ පිහිට ලබා ගන්නටත්, නිවනින් සැනසෙන්නත් මේ පින් හේතු උපකාර වේවා.